ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව තුළින් අපි කවුරුත් නොදැනගෙන අපිම කොටු වෙලා මේ අපි තවත් යම් බලවේගයකට ගොදුරක් වෙලා වාසය කරන හැටි ඉගැන්වෙන ඉතාමත් අපූරු බුද්ධ දේශනාවක් ඉගෙන ගන්නේ. මේ ගොදුරෙන් කොහොම පැනගන්න පුළුවන් වේද කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් අපි මෙන්න මේ වාගේ තැනකට වැටිලා ඉන්නවා නේද කියන දැනුම් තේරුමවත් තියෙනවා නම් ඒක ඔබට බොහෝ උපකාර වෙයි කියන අදහසින්, ඒ වගේම බුදුරජාන් වහන්සේගේ අවබෝධය ගැන පහදීවි කියන අදහසින් මේ ධර්ම දේශනාව අද මාතෘකා කරගත්තේ. දැන් කවුරුත් කන් යොමාගෙන අහන්න අපි මේ ගොදුරු වෙලා ඉන්න විදිහ මේ සසරට. පින්වතුනි, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ගේ යහපත පිණිස සකල ලෝක සත්වයාට යහපත පිණිස පහළ වුණේ. බුදු කෙනෙක් ඉපදෙනවා කියන එක බොහෝ දෙනාට හිතසුව පිණිසයි වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඒ යුගයෙන් අපි ටික ටික ඈත් වෙලා දැන් අවුරුදු 2600කුත් ඉක්ම ගිහිල්ලා. එදා බුදුරජාණන් වහන්සේ 45 වසරකටම රථයකින් යානාවකින් ගමන් කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ සිරිපා තබ තබා ගම් නියංගන්සේ සාරා වැඩියා. ඒ කාලේ සිවුරු පිරිකර පවා දුර්ලභයි. ඊළඟට ලද පිණ්ඩපාතයෙන් යැපෙන්නේ සමහර දවස් වලට සංඝයාට දාන්නේ නොලැබෙන අවස්ථාත් තියෙනවා. ඒ වගේම වීරංජාය වස්විසු කාලේ සංඝයාට යවහල්, ඒ කියන්නේ මේ අස්වැයන්ට දෙන හාල් වර්ගයක්, පුන්නක් වර්ගයක් වගේ දෙයක් තමයි වළඳලා වාසය කළේ. ගස්ගල් වන පර්වතයට සංඝයා වාසය කළා. දැන් මේ යුගයේ වෙනකොට ගොඩාක් වෙනස්. මේ යුගයේ යාන වාහන තියෙනවා, මිනිසුන්ට ගෙවල් දොරවල් තියෙනවා, සංඝයාට සෙනසුන් ආරාම තියෙනවා, ගස් ගල් වන පර්වතවල වාසය කරනවා කියන එක අඩු දෙයක්. ඊට පස්සේ සෑම පැත්තකින්ම පහසුකම් තියෙනවා. රට රටවල් වල යන්න පුළුවන්. අහස, පොළොව, ජලය කියලා මිනිසුන්ට වෙනසක් නැහැ. සෑම තැනකම විස්කම් දස්කම් පානවා. ඊළඟට ප්‍රණීත පංචකාමයෝ පහළ වෙනවා. ඒ කියන්නේ මිනිසයාගේ හිතට ආශාවල් ආවට ඒ ආශාවල් තෘප්තිමත් කරගන්න ඒ කාලේ මිනිස් වර්ගයාට යම් යම් වැටබැඳීම් වාරණ තිබ්බත් දැන් වෙනකොට ඒ වැටබැඳීම් වාරණ ඉවත් වෙලා සිස්සේ මිනිසයා සිතින් පංචකාමයේ භුක්ති විඳිනවා. කෑම බීමද, ගමන් බිමන්ද, පාරවල් තොටවල්ද, අගයක් හිගයක් නැහැ. සතරස් කොටුවක් වගේ තියෙන මේ චූටි ෆෝන් එකෙන් ලෝකයේ සිසාරා යන්න පුළුවන්. සෑම දෙයක්ම දකින්න බලන්න පුළුවන්. ඉතින් මේ වාගේ යුගයක් දැන් තියෙනවා. ඒ කාලේ රහතන් වහන්සේලා ආකාශයෙන් වැඩම කළා. දැන් මිනිස්සු කිසිම රාග දේශ මොහ අල්ප මාත්‍රයක් තුනී කරගත්තේ නැති මිනිසුත් ගුවන් යානවලින් අහසින් යනවා. ඉතින් අමුතුම ලෝකයක් උදා වුණා කියලා තියෙනවා. අපි කවුරුත් ඒ ලෝකෙ ජීවත් වෙන්නේ මේ ලෝකෙට ශාප කරනවවත් නෙවෙයි. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ හරි අගේට මේක විස්තර කළා. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිවාප කියන සූත්‍ර දේශනාවේ වදාලා, පින්වත් මහණෙනි, එක්තරා මුව වැද්දෙක් ඉන්නවා. ඒ කියන්නේ මුවන්ට ගොදුරු දීලා, ඇම දීලා, ඒකෙන් මෝව ගොදුරු කරගන්න වැද්දෙක් ඉන්නවා. මේ මුව වැද්දාට, මුව වැද්දා මොකද කරන්නේ, කැලේ තනකොළ ඉන්දනවා. ඒ කියන්නේ හේනක් වගා කරලා ඒ හේනේ මුවන්ට කන්ට ආසා කෑම බීම තනකොළ ඒ ඔක්කොම ඒකේ රෝපණය කරනවා. පින්වත් මහණෙනි, බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, මේ තනකොළ කොරටුව මේ මුව වැද්දා හදන්නේ. මේ මෝ මේවා කාලා පැහැපත් වේවා, දිගාසිරි ලබත්වා, වර්ණවත් වේවා, අනේ මුවන්ට බොහෝ කාලයක් යහපත පිණිස වේවා කියන අදහසින් නෙවෙයි. එවැනි අදහසක් හිතක අහලකවත් නෑ මුව වැද්දාගේ. මුව වැද්දාගේ තියෙන්නේ මේ කොරටුවට මෝ පනිනවා නම්, පැනලා මෝ මේ තනකොළ කනවා නම්, කාලා මුසපත් වෙනවා නම්, මුසපත් වෙලා ප්‍රමාද වෙලා මෙතන ලගිනවා නම්, අන්න එතකොට මට මේ මෝ ටික අල්ල ගන්න පුළුවන් කියන අදහස තමයි මෝ වැද්දාගේ තියෙන්නේ. ඔන්න දැන් මෝ වැද්දා කොරටු හැදුවා. බැලිනා මේ මෝ ඇත්තටම ආවා. මෝ ඇවිල්ලා කොරටුවේ හැකිතාක් එහෙම ගිහිල්ලා හොඳට කෑවා, බඩ පිරෙන්න කෑවා, රසයෙන් මොසපත් වුණා, මත් වුණා, ප්‍රමාදයටපත් වුණා, එහිම කාලා ලැග්ගා. ඉතින් මෝ වැද්දාට සිස්සේ මෝ ටික කොටු කරගන්න ඇහැක් වුණා. දැන් ඔන්න මෝ ටික ඔක්කොම වැද්දට ආවා. ඊට පස්සේ ඔන්න කොහොම හරි ආරංචියක් ගියා තවත් මුවන්ඩ. මේ කොරටුවට පැනලා මේ තනකොළ හැකිතාක් සිස්සේ කන මෝ ගොදුරු වුණා මෝ වැද්දාට කියලා. ඊට පස්සේ ඒ මෝ ටික කතා වුණා, අපි නම් ඔය කොරටුවට යන්න නැතුව ඉමු. අනිතක මේ පණ බයි කන තනකොළ වලින් ඇති ඵලය මොකද්ද කියලා ඒ ඇත්තෝ කතා වෙලා, ඒ අය කල්පනා කළා අපි කැලේ ඇතුළටම යන් කියලා. අර හේන මඟ ඇරලා කැලේ ඇතුළටම ගියා. ගිහිල්ලා කාලයක් යනකොට මෙන්න ගිරීෂ්ම කාලය ආවා. ඇල්ල දොළවල් වල වතුර නෑ, ගස් කොළවල් වේලිලා ගියා. නමුත් අර මුව මැද්ද අරක හොඳට නඩත්තු කරනවා, වතුර දානවා. දැන් ඒක නිල් පාට තනකොරටුව තියෙනවා ඒකේ. දැන් ඇතුලේ කැලේ ගස් කොළන් වීලිලා උල්පත් නැතිවිලා ගිරීෂ්ම කාලේ පායන කාලය ආවා. එතකොට අර මුව ටික මොකද උනේ, කන්න බොන්න නැතුව කැහැටු ගැහුණා. ටික ටික නොදැනීම ආපහු අර නිල් තනකොළට්ටුව පැත්තට සේන්දුණා. හිමීට ආපහු ඇතුළට ගියා. උම්මුත් තනකොළ කන්න ගත්තා. සම්පූර්ණයෙන්ම ඇරියස කැල්ලුව යාලා. ඊට පස්සේ මොකද කරන්නේ, කාලා කාලා ප්‍රමාද වෙලා ඕන්න ඒකෙම ලැග්ගා. අර මුව වැද්දාට ආපහු අහු වුණා යාලා. ඒ මුව ටික අන්න අහු වුණා. ඊට පස්සේ ඔන්න තව මුව කණ්ඩායමකට ආරංචි වුණා. මේ තනකොරටුවට කාලා මොසපත් වෙච්ච මුව අල්ල ගන්නවා ඒ මුව වැද්දා. ඊට පස්සේ තව කණ්ඩායමක් කැලේ ඇතුළට ගිහිල්ලා ගිරිෂ්ම කාලේ කන්න බොන්න නැතුව ආපහු සැරයක් ඇවිල්ලා අතෑරපු දේවල්ම ආයෙ කෑවා. එහෙම නෙවෙයි, අපි මෙහෙම කරමු, බඩගින්නේ ඉන්නත් බෑනේ. ඒ නිසා මේ මුව වැද්දාට පේන්නේ නැති තැනක අපි හැංගෙන්න තැනක් හදාගෙන ඉක්මනට ගිහිල්ලා කාලා ආපහු ඉක්මනටම මුව වැද්දාට පේන්නේ නැති වෙන්න. මේ මෝටික එහෙම කතා වෙලා ඔන්න දැන් අර කොරටුවට ගිහිල්ලා ඉක්මනට කාලා බීලා ආයෙකමන්ට අර මේ ලගින තැනට යනවා. දැන් මෝයද්දා කල්පනා කළා, බලාපල්ලකෝ හරි වැඩේනේ. දැන් මේ මෝටික මේ එනවා යනවා, හොයාගන්න බෑ. යක්කු වගේ මුන්ට යුද්ධයක් තියෙනවද මන්දා? එහෙම නෙවෙයි, අපි මෙහෙම කරමු, අපි මේවුන් කොයි හරි ලගින ඇති අපිට හොයාගන්න බෑ, මේ කැලේ වට කළ ගහමු වැටා කියලා අර කොරටුවෙන් එහා ලොකුවට වැටක් තව ගැහුවා. වැඩි ප්‍රමාණයක් ඉඩකඩන් අල්ලගෙන අනේ අර මේ මෝටි ගහෝනා. ඇයෝ ළඟ පහතක හිටී. ඊට පස්සේ ඔන්න හතරවෙනි මුව කණ්ඩායමට ආරංචි වුණා. පළවෙනි මුව කණ්ඩායම මෙහිම ආවුණාය. දෙවෙනි මුව කණ්ඩායම මේව කිසිම දෙයක් එපා කියලා කැලිය ඇතුළට ගිහිල්ලා උන්ට කන්න බොන්න නැතුන් ආපහු ඇවිල්ලා වුණාය. මෙතන ලගින තැනක් අයිනක හදාගෙන හොරෙන් කාලා බීලා හොයාගන්න බැරුවන් හිටියා. නමුත් මුව වැද්දා ඉඩම වට කළා, ලොකු වැටක් ගහපු නිසා ආයා වුණා. එහෙම නෙමෙයි, අපි මේ මුව වැද්දාටත් මුව වැද්දි පිරිසටත් යාගන්න එන්න බැරි තැනක මේ අපි හදාගමු මේ ලගින තැන කියලා මෙයා කතා වුණා. මෙහෙම කතා වෙලා මෙයා මොකද කළේ, මේ මුව රංචුව මුව වැද්දාට එන්න බැරි, මුව වැද්දි පිරිසට එන්න බැරි ගිරි දුර්ගයක ඉතාම සූක්ෂම තැනක ලැගුම් හදාගත්තා. ඊට පස්සේ එයාලා ඇවිල්ලා තප්පරයට මේවා කාලා බීලා යනවා. යන්නේ කොහෙන්ද, ඉන්නේ කොහෙන්ද හොයාගන්න බැයි. මුව වැද්දාට හොයාගන්නම බැරි වුණා. මුව වැද්දෝ කල්පනා කළා දැන් මොකද කරන්න කියලා. වැට ගහලා කිසිම ක්‍රමයකින් අල්ලගන්න බෑ. ඊට පස්සේ මෝ වැද්දෝ සහ වැද්දි පිරිස කතා කළා. මුන් පිටිපස්සේ අපි වැටිලා හිටියොත් එහෙම මුන්ගෙන් අනිත් ඇයට ඔත්තුව යනවා. ඒ නිසා උන් හැංගිලා ඕන තැනක හිටපු දෙන් මේ පිරිස අපි අත්හරිමු. මොකද තව එනවනේ, අනිත් මෝට කල්ලාගමු කියලා අර පිරිස අත්හැරියා. ඊට පස්සේ ඒ පිරිස පාඩුවේ මෝවාට මෝ වැද්දාටවත් මෝ වැද්දි පිරිසටවත් අහු වෙන්නෙත් නැතුව තනකොළත් කාලා පාඩුවේ හිටියා මොසපත් වෙන්නේ නැතුව. ඒ ඇයිට බොහෝ යහපත සිද්ධ වුණා. මෝ වැද්දාට අහු වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි උපමාවක් මම මේ වදාලේ. පින්වත් මහණෙනි තනකොරටුව කියලා කියන්නේ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය රූපයෙන් ප්‍රිය ස්වරූපයෙන් පවතින මේ පංචකාමයට කියන නමක්. මෝ වැද්දා කියලා කියන්නේ පවිතු මාරයාට කියන නමක්. මෝ වැද්දි පිරිස කියලා කියන්නේ මාර පිරිසට කියන නමක් කියලා බුදුරජාන් වහන්සේ වදාලා. එතකොට මේ මාරයා මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාරයේට මේ මෘත්‍යු සත්වයා මේ යන සත්වයන් එකතු කිරීම පිණිස මේ තනකොරටු හදලා තියෙන්නේ. ඒ කියන්නේ පස්කම් සහිත පංචකාම සහිත මේ ලෝකය සංසාරයට සත්වයා අල්ලා ගැනීම පිණිස මාරයාට උපුගුලා නිල් පාටට තියෙනවා තනකොරටුව. කාලා මොසපත් වෙලා ඒකෙම läගලා මෝ වැද්දාට අහු වෙනවා. ඒ වගේ ඇහැට පෙනෙන ප්‍රිය මනාප රූප, කනට ඇහෙන ප්‍රිය මනාප හිත ඇවිස්සෙන ශබ්ද, නාසයට දැනෙන ඉෂ්ඨකාන්ත මනාප සිත ඇවිස්සෙන ගඳ සුවඳ, ඊළඟට ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපෙන් කෙලෙස් ඇතිවන දිවට දැනෙන රසය, ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපෙන් සිත ඇවිස්සෙන කයට දැනෙන පහසවල්, මේ වගේ නෙවෙයිද අද සත්වයා මොසපත් වෙලා ඉන්නේ. පළවෙනි පිරිස තමයි අද මේ ලෝකෙම ඉන්නේ. ආයේ ඒකෙම ලගිනවා, ඒකෙම කනහබනවා, ඒකෙම මැරිලා යනවා. පංචකාමයමයි මේ ලෝකේ බලන්න. මේ මිනිත්තු සත්වයා, මිය යන සත්වයා පංචකාමයේ මුල් කරගෙනමයි මැරිලා යන්නේ. ඔවුන් කවදාවත් ඇහෙන් දකින රූපවලින් සතුටු වෙලා තෘප්තිමත් වෙලා ඇති කියලා හිතලා තැනක් නැහැ. කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස. ඉතින් දවසින් දවස පංචකාමයේ මේ ඉඳුරම් පිනවන දේවල්ම ලෝකේ පහළ වෙනවා. කාගේ උප්පර වැටිද මේ මෝහ පිරිස අල්ලා ගන්න එක්කෙනාගේ උප්පර වැටි තමයි. මේ මෝ යං දෙකෙන් මොසපත් වෙනවා නම් ඒ දේවල්ම කොරටුවේ හදනවා. අද අපි කියනවා තාක්ෂණයේ දියුණුයි, ලෝකයේ දියුණුයි, රට දියුණුයි, මේ තමයි අලුත් ලෝකය කියලා. දියුණුයි කියන්නේ ඉඳුරම් පිනවනේවා බහුල වශයෙන් ලෝකේ හට ගන්නවා. කෙලෙස් සංසිඳවන සංවර බවට පිණිස පවතින මිනිස්යාගේ ආධ්‍යාත්මික දියුණුව පිණිස පවතිනවා නම් ඒ සියල්ල යට යමින් පසිඳුරන් පිනවන පංචකාමීම ලෝකේ උපදිනවා. උල්පතකින් වගේ පංචකාමී උපදිනවා. දැන් අපි ගත්තොත් එහෙම ස්මාර්ට් ෆෝන් එකක් ගත්තොත් ඒ තුලින්ම උල්පතක් වගේ උපදිනවා පංචකාමී. යනකොට එනකොට ඉඳිනකොට හැසිරෙනකොට කතා කරනකොට ඉගෙන කියා ගන්නකොට පවා මේ අධ්‍යාපන ක්‍රමයේ තුල පංචකාමී මුල්පතකින් වගේ උනනවා. මේ ළමා ලපටි මහ මිනිස්සුවත් හිතන්නේ නැති පතන්නේ නැති කැමති නොවන දේවල් ළමා ලපටි පුංචි කාලෙම හිතනවා පතනවා ඒ දේවල් හොයනවා. පුංචි කාලෙම තරුණයෝ ගැන කවර කතාද? ඊළඟට සමාජයට අවවාදයක් දෙන්න සංවර වෙලා වැදගත් විදිහට සංසිඳිලා ප්‍රභූ විදිහට ඉන්න ඕන වැඩිහිටි ඈයෝ පවා තරුණයෝ තරුණියන් සිටින විදිහට මොසපත් වෙලා නොපනත්කම් කරමින් වාසය කරනවා පංචකාමයෙන් මුලා වෙලා. ඉතින් ඔය තමයි පළවෙනි මෝ කණ්ඩායම. අහු වුණා කොහොම අහු වෙලා ඉන්නේ? ආයි ගැලවිල්ලක් නැහැ. ගැලවිල්ලක් නැහැ. ඊට පස්සේ දැන් දෙවෙනි කණ්ඩායමේ ඉන්නවානේ. දෙවෙනි කණ්ඩායමට කල්පනා කරනවා බොලේ මෙවුන් අහු වෙනවානේ මේ පංචකාමයේ ඉඳලා. ඇහැ පිනවල, කන පිනවල, නාය පිනවල, දිව පිනවල, කය පිනවල. ඒ නිසා මේ වගේ ඈත් වෙලා වනගත වෙන්න ඕනේ කියලා ඔන්නේ අය ඉන්නවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ එක්තරා ශ්‍රමණ බ්‍රාහ්මණවරු පිරිසක් කල්පනා කරනවා මේ පංචකාමයේ පිනව පිනව ඉඳලා හරියන්නේ, අපි මේකෙන් ඈතට යන්න ඕන කියලා මහා වනයාසයට යනවා. මහා වනයාසයට ගිහිල්ලා ඒ අය ගස්වල පොතු, අල, කොළ, මල් වර්ග, ඔය හතු වර්ග, ඔය මොන මොනවාරි තිරණ දෙයක් කාලා පාඩුවේ ඉන්නවා. හැබැයි ඔහොම කාලයක් ඉන්නකොට මේ අයට භාවනාවේ හිත රඳින්නේ නැතුව, වනේ හිත රඳින්නේ නැතුව යනවා. තනිකම පාළුව සාංකාව ඇති වෙනවා. ඉතින් මේ අය ආයෙ හිමීට හිමීට ආයෙ සේන්දු වෙනවා. සේන්දු විලා ආයෙ අර ගිහි මිනිස්සු වගේ පංචකාමයේ ආයෙ භුක්ති විඳිනවා. කාලයක් හොඳ මහානකමක ශ්‍රමණකමක ඉඳලා ආපහු ගිහි ජීවිතයට වැටෙන පංචකාමයේ භුක්ති විඳින චරිත දෙවෙනි මුව කණ්ඩායම. හේතුව ගිහි ජීවිතේ දුකයි පංචකාමයේ දුකයි. මේ ගිනි ගෙදර ගිනි ගන්නවා කියලා ඔන්න එක්කෝ මේ ගුණධර්ම පුරුදු කරන ජීවිතයකට, එහෙම නැත්නම් ශ්‍රමණ ජීවිතයකට, පැවිදි ජීවිතයකට එනවා. ඇවිල්ලා කාලයක් යනකොට තනිකමයි, පාළුවයි, සංඛාවයි. එතකොට අද කාලේ හැටියෙන් නම් තනිකමට, පාළුකමට, සංඛාවට ස්මාර්ට් ෆෝන් එක අතුරුළු කරගත්ත ගමන් ආයෙත් අර වමාරලා යමක් ආවද, කෙල ගහලා යමක් ආවද, එපා කියලා යමක් ආවද, ගෙවල් වලින් අතෑරලා ආවද, ඒ ඔක්කොම ආයෙ බදා ගන්නවා. ආයෙ හිටියටත් වැඩිය පල්ලහැට වැටෙනවා. ඉතින් අර පාළුවට, තනිකමට, සංඛාවට අර බණ භාවනාව වැඩින් නැතිකුට ආයෙත් අර එපා කියලා වූ පංචකාමයටම වැටෙනවා. ඉතින් අද ඉන්නවා නම් මේ විමුක්තියක් හොයන්න ගිය පිරිස් ආනේ පිරිසට වෙන අනතුරු ওই දෙවෙනි කණ්ඩායමේ මුව කණ්ඩායමේ කතාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තුන්වෙනි මුව කණ්ඩායම කල්පනා කරනවා පංචකාමී ඉඳලා මේ මිනිස්සු ඉපදෙමින් මැරෙමින් යන සංසාරයට වැටුණා. අනන්ත වූ දුක් කන්දරාවකට වැටුණා. ඊළඟට මේ ගිහි ජීවිතේ අප්‍රමාණ දුකකට වැටුණා. එතකොට ඒ නිසා හොඳම දේ තමයි මේ පංචකාමී අත්හැරලා වනගත වෙලා වාසය කරන එක කියලා පිරිසක් ගිහිල්ලා ඒ මිනිස්සු කාලයක් ගියට පස්සේ මේ නාපව පංචකාමීටම වැටුණා. එහෙම නෙවෙයි. අපි මේක ටිකක් බැලන්ස් කරගෙන වාසය කරමු කියලා අනිත් සමන බ්‍රාහ්මණ පිරිස මොකද කරන්නේ? කෑම පිටිපස්සේ පන්නනේවා, අඳින පළඳින දේවල් පිටිපස්සේ පන්නනේවා, ඊට පස්සේ ගෙවල් දොරවල් ඉන්න කුටි සෙනසුන් ඒවා පිටිපස්සේ පන්නනේවා, යාන වාහන පිටිපස්සේ පන්නනේවා, ප්‍රසිද්ධිය පිටිපස්සේ පන්නනේවා. ඒ මොකවත් නැහැ එයාලගේ. එයාලා සීබුද්ධියෙන් කෑම බීම ටිකක් කාලා පාඩුවේ අහිංසකව ඉතින් විමුක්තියක් දකින්න ඕන, නිවනක් දකින්න ඕන කියලා දැන් කල්පනා කර කර ඉන්නවා. ඒතොර දැන් මේ වාගේ අර පංචකාමයේ මුසපත් වෙන්නේ නැතුව වාසය කරනකොට මාරයට පේන්නේ නැහැ යාලා. ඉතින් මාරයා මොකද කරන්නේ? තුන්වෙනි මහා ලොකුවට වැටක් ගහනවනේ. ආන්නේ වගේ යාලගේ හිත් තුල හට ගන්නවා අර කාමයේ මුසපත් නොවුනාට ඒ පිරිස අතර දෘෂ්ටි හට ගන්නවා. ආත්මය ගැන, ජීවය ගැන, රහතන් වහන්සේලා ගැන, මරණයෙන් මත්තේ උපදිනවද නැද්ද කියන එක ගැන මේ වගේ දෘෂ්ටි හට ගන්නවා. නොඒක මතවාද දෘෂ්ටි හට ගන්නවා. අන්න වට කරලා ගහපු වැටට අහු වුණා කියන්නේ ඔකට. ඒ අයත් අහු වුණා. ගැලවෙන්න බෑ උපදින මැරෙන සංසාරයෙන්. නිවනක් කරා යන්න ඔවුන්ට මාර්යාගේ බැම්මෙන් එහා පැත්තට පැන ගන්න බෑ. දෙක්කද දෘෂ්ටි මතවාද වලට වැටුණාට පස්සේ වෙන දේවල්. ඉතින් අද කාලේ ඔය 40ක් හරි බේරිලා අද කාලේ හැටියට 40ක් හරි ඉන්නවනම් ඒ පිරිසත් දෘෂ්ටියටම වැටෙන ඔතනින් එහාට නම් යාගන්න බැරි තරමටම මේ මේ මච්චු රාජයාට අහු වෙලා ඉවරයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ දැන් හතරවෙනි කණ්ඩායම කල්පනා කරනවා. අපි දැන් අහෝ මේ මාරේ මේ වැද්දාටවත් වැදි පිරිසටවත් ඉන්න බැරි තැනක ඉතාම සූක්ෂම තැනක ලැග්ගානේ. ආන් ඒ වගේ බුදුරජාන් වහන්සේ වදාලා මෙහිලා යම් සමන බ්‍රාහ්මණවරු ඉන්නවා. පංචකාමයේ ඒ කියන්නේ කන බොන අහන දකින දේවල් ප්‍රතිවේක්ෂාවෙන් තමයි දකින්නේ. ඉඳුරන් සංවරයි. කන ආහාරය සීබුද්ධියෙන් ආහාර ප්‍රතිවේක්ෂාවෙන් ගන්න. අඳින දේවල් ප්‍රතිවේක්ෂාවෙන් ගන්න. ඉතින් මේ විදිහට අර මොසපත් වෙන්නේ. ඊට පස්සේ අය මාරයට දකින්න බැරි තැනකට යනවා. ගියාට පස්සේ මේ පිරිස නම් මාරයට අල්ලගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ මාරයා ඊළඟ මාර පිරිස ඒ අය අතහැරලා දානවා. මේ අය පිටිපස්සේ ගිහිල්ලා තේරුමක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි, මෙහිලා කෙනෙක් අර විදිහට පංචකාමයෙන් මොසපත් වෙන්නෙත් නැතුව ඊළඟට ආපහු පංචකාමයට වැටෙන්නෙත් නැතුව දෘෂ්ටි වලට වැටෙන්නෙත් නැතුව විවිච්ඡේව කාමෙහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං සමාධිදම් පීතිසුඛං පඨමජ්ජහනං උපසම්පජ්ජ විහෙරති. කාමයන්ගෙන් වෙන් වෙලා ප්‍රීති සුඛේ ඇති සමාධිය ඇති විතක්ක විචාර ඇති පළවෙනි ධ්‍යානෙට සමවදිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක් පළවෙනි ධ්‍යානෙට සමවැදුනොත් එහෙම ඒ පළවෙනි ධ්‍යානෙට සමවැදීමට තමයි කියන්නේ මාරයාගේ අන්දම කාසි මාරං. මාරයාට පෙනෙන්නේ නැති තැනකට ගියා. මාරයාට මාරයා අන්ධ කළා කියලා. අපදං වදිත්වා මාර චක්කුං. ඒ තමයි මාරයාගේ ඇසට පෙනෙන්නේ නැති තැනකට ගියා. ඊළඟට අදස්සනං ගතෝ පාපිමතෝ. මාරයාගේ දැක්මට දැක්මෙන් බැහැර වුණා කියලා. මාරයාගේ ඇහැට වැලි ගැහුවා කියලා කියන්නේ පළවෙනි ධ්‍යානෙට සමවදින එකට. යම්කිසි කෙනෙක් මේ විදිහට දෘෂ්ටි වලට අහුවෙන්නේ නැතුව ඊළඟට මේ පංචකාමයෙන් ඉක්මවා ගිහිල්ලා කෙනෙක් දෙවෙනි ධ්‍යානෙ උපදවනවා නම් ඒකට තමයි කියන්නේ මාරයාගේ ඇහැට වැලි ගැහුවා, මාරයාට පේන්නේ තැනකට ගියා කියලා. තුන්වෙනි ධ්‍යානෙට සමවැදෙනවා නම් හතරවෙනි ධ්‍යානෙට සමවදිනවා නම් ඊළඟට ආකාශය අනන්තයි කියන ආකාසානංචායතනෙට, විඥානේ අනන්තයි කියන විඥානංචායතනෙට, අරූප ධ්‍යානෙට ඊළඟට කිසිවක් නැහැ කියන ආකින්චඤ්ඤායතන සමාධියට ඊළඟට නේව සංඥා නා සංඥායතන අරූප සමාධියට සමවදිනවා නම් මේ සමවදින කෙනා මාර්යාගේ ඇසට වැලි ගැහුවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. නිරෝධ සමාපත්තියට පවා සමවදිනවා නම් ඒ කෙනා මාර්යාගේ ඇසට වැලි ගැහුවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. නිරෝධ සමාපත්තියට පවා සමවදිනවා නම් ඒකෙන මාරයක් ඇසට පවස් මේ ඇසට වැලි ගැසුවා කියලා. පුනංච පරම් භික්කවේ බික්කු සබ්බසෝ නේව සංඥා නා සංඥායතනං සමතික්කම්ම සංඥා වේදිත නිරෝධං උපසම්පජ්ජ විහෙරති. ඉතින් මේ විදිහට භික්ෂුව නේව සංඥා නා සංඥායතනියත් ඉක්මවලා සංඥා වේදිත නිරෝධයට සමවැදිලා වාසය කරනවා. පඤ්ඤායච පඤ්ඤායචස්ස දිස්වා ආසවා පරික්කීනා හොති. ප්‍රඥාවෙන් දැකලා ආස්වස්සේ වෙලා අයං උච්චති භික්ඛවේ භික්ඛූ අන්දම කාසි මාරං. ඒකෙනා තමයි ඒ භික්ෂුව තමයි මාරයා අන්ධ කළා කියලා කියන්නේ. අපදං වදිත්වා මාරචක්කුන් අදස්සනං ගතෝ පාපිමතෝ. මාරයා ගැහෙට වැලි ගහලා මාරයාට පෙනෙන්නේ නැති තැනකට ගියා. තින්නෝ ලෝකෝ විසත්තිකන්ති, විසත්තික තෘෂ්ණාවෙන් ගැට ගැහුණ මේ ලෝකෙන් ඉතර වුණා කියලා කියන්නේ භික්ෂුවට. ඉතින් ඇත්තටම මේ සම්පූර්ණ වචන ගැලපෙන්නේ ඒ බුදුරජාන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ රහතන් වහන්සේලාට. රහතන් වහන්සේලා තමයි මාරයාගෙන් ඉතරට ගියාය, මාර බැම්මෙන් පැනලා ගියාය, මාරයාගෙන් ලේසියෙන් ගැලවිලා පැනලා යාගන්ට හැකියාව මේ ලෝක සත්වයාට නැහැ. ඒකට පූරිත පිනක් සහ ශාස්ත්‍රුන් වහන්සේ සරණ ගිහිල්ලා ඒ බුද්ධ වචනයට අනුව සිත මෙහෙවන බවක් ඕන. ඔබට කියවන්න ලැබුණා නම් පින්වත් පරම පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ විසින් මරණේ දිනපොත කියලා පොත් වහන්සේ නමක් මෑත භාගයේ ලිව්වා. එහි හොඳට සීබුද්ධියෙන් කියවගෙන යනකොට මේ එක එක්කෙනා මරණයට අහුවේ නැහැටි, මේ පංචකාමයෙන් මොසපත් වෙලා කර්ම පොදි බැඳගෙන මේ සංසාරයේ සත්වයා මරණයට වැටෙන හැටි හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම අවසානයේදී මේ කොටුව මේ කොරටුව වට කරගෙන ඉන්න ඒ මුවවැද්දාත් මෙරිලා යනවා. මුවවැද්දාත් මෙරිලා යනවා. ඊට පස්සේ ආය අර වැදි පිරිසෙන් එක්කෙනෙක් මුවවැද්ද වෙනවා. මේ විදිහට ඔවුන්ටවත් පැන ගන්න බෑ මේ කොරටුවෙන් එහාට. ඉතින් ඔවුන්ටත් කොරටු ඇසුරු කරගෙන වාසය කරන්න සිද්ධ වෙනවා. මේ විදිහට රහතන් වහන්සේලා තමයි මේ බැම්මින් එහා පැත්තට පැන පුදවිය. ඉතින් හරි පුදුම හිතෙනවා මිනිස්සු මේ ජීවිතේ ගෙවා ගන්න බැරුව මැරෙනවා නම් හොඳයි කියලා. මරණයේ පතපතා මිනිස්සු ඉන්නවා. ඉතින් මිනිස්සු හිතේ මැරුණාම දුක ඉවරයි කියලා. ඒ කියන්නේ දුකට විසඳුම විදියට මරණය දකිනවා. දුකට විසඳුම මරණය නෙවෙයි. මරණය කියන්නේ තවත් උපතක දොරටුව විවෘත වීමයි. කියන්නේ ආය කරගහ ගන්න වෙන මොන හරි දුකක්. මේ ජීවිතේ ගෙවා ගන්න දැන් මැරෙන්න දැන් මැරෙන්න කියලා සියදිවි හානි කරගනි, මැරෙන්න නොයෙක් උපක්‍රම යොදයි. නමුත් ප්‍රේත ලෝකෙක ඉපදුනොත්, නිරේ ඉපදුනොත් එහෙම කුළු ගෙඩි 60,000කින් චප්ප වුණත් ඒ සත්වයා මැරෙන්නේ නැහැ. කර්මානුරූපයි. කර්මානුරූපයි. නිරේ ගින්දර තියෙනවා. ඒ නිරේ ගෙන්දර වලට විශාල කුළු ගයක් තරම්, ඒ කියන්නේ තට්ටු ද ගානක බිල්ඩින් එකක් තරම් ප්‍රමාණය ගල් පවා උණු වෙනවා නිරේ ගින්දරට. එහෙව් ගින්දරට වැටිලා මේ නිරිසත්වයා ඉන්නවනේ මැරෙන්නේ නැතුව විඳව විඳව. ඒ නිරිසත්වයා මැරෙන්නේ නැහැ. ඒකයි නාගසේන මහරහතන් වහන්සේ වදාළේ මේ ඉන්නවා කොටි දෙන්නු, ඒ කියන්නේ කොටි දෙනක් සිංහ දේනුවා තව සත්තු භක්ෂණය කරලා කනවා. ඒ මාංශ කාල ටික වෙලාවකින් ඒ මාංශ දිරවලා යනවා. නමුත් ඒ සිංහ දේනුවන්ගේ කොටි දේනුවන්ගේ කුසේ සිටින දරු ගැබ ඒ විදිහට විනාශ වෙන්නේ. හේතුව කර්මානුරූපයි. ඒ වගේ ගින්දරට කුළු ගෙවල් තරම් මහා ගල් උණු වෙන නමුත් නිරේ ඒ නිරිසත්වය කර්මානුරූප ඉපදුන නිසා විඳවා විඳවා පිච්චි පිච්චි ඉන්නවා. අපිට උනත් අපේ මේ ජීවිතේ සමහර ප්‍රශ්නවලදී අපිට හිතෙනවා අපිට පිස්සු හැදුන්නේ නැත්තේ ඇයි, අපි ජීවත් වුණා පුදුමයි, අපි මෙහෙම ඉන්නවා පුදුමයි කියලා. ඔබ ජීවත් කරවන්නේ ඔබට පිස්සු හදවන්න නැතුව ඒ තියලා තියෙන්නේ ඔබ සංසාරේ කරපු යම් කර්මයක විපාකයක් විදිහට. දැන් බලන්න මනුස්සය ඒ ඒ කර්ම ශක්තිය අවසන් වෙච්ච ගමන් ඔසවපු පය බිම තියන්න කලින් මිය පරලෝ යන්න පුළුවන්. මේ කර්ම ශක්තිය ඉවර වෙච්ච ගමන් ඇවිදගෙන යනකොට තව අඩියක් තව අඟලක් ඉස්සරහට යන්න බැරුව එතන මැරෙන්න පුළුවන්. පඩියකින් වැසගෙන යනකොට ඊළඟ පඩිය හඩිය තියන්න කලින් මේ යන්න පුළුවන්. බත් ටිකක් කනකොට කෑම වේලක් කාලා ඊළඟ වේල කන්න කලින් ආයුෂ ගෙවෙන්න පුළුවන්. ඊළඟට හුස්ම පොදක් අපි ගන්නෙත් ආයුෂ පිණිස තියෙන කර්මයක් මුල් වෙලා. ඒ කර්මය ගෙවුනට පස්සේ ගත්ත හුස්ම හෙලා ගන්න බැරුව යනවා. හෙලාගත් හුස්ම ගන්න බැරුව යනවා. මේ විදිහට සත්වයා මැරිලා යනවා. හැබැයි මතක තියාගන්න තන කොරටුවක අපි හොඳට කාලා බීලා ඇඳලා සතුටින් මේ මත් වෙලා තමන්ට තියෙන යන් යන් සැප සම්පත් වලින් මේ ලෝක සත්වයා මත් වෙලා වාසය කරනවා. පොඩි ළමා ලපිට තරුණ ළමයි මේ තමන් මේ ලැබුණ තාක්ෂණය මත් වෙලා ඉන්නවා. බුදුරජාන් වහන්සේගේ වචනේ ඔබ විශ්වාස කරන්න පින්වත් දරුවනි. මොකද්ද බුදුරජාන් වහන්සේගේ වචනේ? තන කොරටුව හදන මුව වැද්දාට අදහසක් නෑ කිසිම විදියක. මේවා කාලා මේ ඇත්තෝ පැහැපත් වෙනවා නම්, නිදුක් වෙනවා නම්, නිරෝගී වෙනවා නම්, දීර්ඝායුෂ ලැබෙනවා නම් කියලා හැඟීමක් නෑ මුව වැද්දාට. මුව වැද්දාට හැඟීම තියෙන්නේ මේවා කාලා මුම් මත් වෙනවා නම්, මත් වෙලා ප්‍රමාද වෙනවා නම්, ප්‍රමාද වෙලා මේකෙම ලගිනවා නම්, මේකෙම වැටිලා ඉන්නවා නම් මට ගොදුරු කරගන්න පුළුවන් කියන හැඟීම තමයි මුව වැද්දාට තියෙන්නේ. ඒ වගේ මේ ලෝකේ බිහි කරපු යම්කිසි බලවේගයක් තියෙනවා නම්, මේ ලෝකේ පංචකාමිය හසුරවන යම් බලවේගයක් තියෙනවා නම්, ඒ අයගේ අදහස අපිව නිදුක් කරන එක, නිරෝගී කරන එක, සුවපත් කරන එක, අපිට යහපත සලසන එක නෙවෙයි හැඟීම. මේ පංචකාමයේම මුසපත් කරවලා කරවලා කරවලා මේකෙම මැරිලා මේකෙම ඉපදිලා මේ සංසාරෙටම ආයේ මේ සත්‍යය ඇදලා දාන එක තමයි අරමුණ. රාගේ ප්‍රහාණය කරන්න කිසිම මැසිමක් පහළ වෙලා නැහෙනි. ද්වේෂේ ප්‍රහාණය කරන්න කිසිම මැසිමක් පහළ වෙලා නැහෙනි. ඊර්ෂ්‍යාව ප්‍රහාණය කරන්න කිසිම මැසිමක් පහළ වෙලා නැහෙනි. මෙච්චර දියුණුවයි කියන තාක්ෂ විශ්මිත තාක්ෂණයක් කියන ලෝකේ රාග දේශ මොහ ප්‍රහාණය කරන්න කෝ තාම උපකරණයක් පහළ කළාද? හැබැයි හිතට රාගයක් ආවොත් ඒක තෘප්තිමත් කරන උපකරණ 10000 ගන්නම් පහළ වෙලා. තරහක් ආවොත් ඒ තරහට පලිගන්න පුළුවන් උපකරණ ආයුධ 10000 ගානක් පහළ වෙලා. තමන් මත් වෙන්න පුළුවන්, මුලාවටපත් වෙන්න පුළුවන්. ඔබ දන්නවද දන්නේ අනාගතේ ලෝකේ දැන් අත්හදා බැලීමක් කරන්න යනවා. ඒ තමයි යම්කිසි කණ්ණාඩි ක්‍රමයක් හදන්න යනවා. තමන් කණ්ණාඩි දැම්මට පස්සේ තමන් ඔෆිස් එකක් නම් ඔෆිස් එකේ පේනවා තමන්ගේ කණ්ණාඩි. වැඩ කරන අය පේනවා. දැන් මේ කණ්ණාඩි කණ්ණාඩි ගැලෙව්වට පස්සේ නෑ. ඊළඟට තමන්ට gedara sofa set නැඳ පුටු මේස ඔක්කොම අර කණ්ණාඩි මේ තාක්ෂණික ක්‍රමයකට ඒක කණ්ණාඩියට ඔබලා තියෙන්නේ. එතකොට තමන් කණ්ණාඩි දැම්මට පස්සේ තමන්ගේ ගෙදර සෝපා සෙට් තියෙනවා. ඒ ඔක්කොම කණ්ණාඩියෙන් පේනවා. නමුත් ගැලෙවට පස්සේ නෑ. ඒකට මිනිස් වාසයි. ඒකට මිනිස් වාසයි. දැන් පිට රටවල් වල මිනිස්සු විනෝදයට කියලා බය වෙන තැන් වලට යනවා. අපි කියමු වීදුරු උඩ අඩිය තියෙනවා. වීදුරු උඩ තමන් අඩිය තියෙනු වීදුරු පුපුරනවා වගේ. එතකොට බය වෙනවා. ආසයි. මිනිසු මෝහයට ආසයි. ඒ මෝහයට බයවීමට තැති ගැනීමට කොයි තරම්නම් මේ ලෝකී තාක්ෂණය බිහි වෙලා තියෙනවද? බය හිතෙන මේ චිත්‍රපටි, ඊළඟට අද්භූත චිත්‍රපටි, ඊළඟට ගුප්ත චිත්‍රපටි, ඒ ගොඩාක් බිහි වෙන්නේ මනුස්සයා ඒකෙන් තෘප්තිමත් වෙන නිසා. මනුස්සයා දුකට ආසයි. දුක ඇති කරවන, ඇස් වලට කඳුළු උපද්දවන, අඬවන චිත්‍රපටි ලෝකෙ බිහි වෙනවා. ඒ බිහි වෙන්නේ ඒ තමයි හැම එකම මනුස්සයට ආස්වාදයක් තියෙනවා. ඒව තමයි මිනිස්සු හොයන්නේ. රාගේ දුරු කරවන, ద్వේෂේ දුරු කරවන, මෝහේ දුරු කරවන දෙයක් නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැර මේ ලෝකෙ නම් නැහැ. මේ ලෝකෙ නම් නැහැ. රාග විරාග මනේජ මසෝකං රාගය දුරු කරන, විරාගය ඇති කරවන, ඊළඟට කෙලෙස් දුරු, තෘෂ්ණාව දුරු කරවන, ශෝකය දුරු කරවන ධම්මම සංකත මප්පටිකූලං, ඒ අසංකත වූ ධර්මය පිළිකුල් බවින් තොරයි. ඉතින් ඒ නිසා මේ ධර්මයම විතරයි ශෝක සන්තාප දුරු කරවන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් හැරෙන වෙනනම් සරණක් නැහැ, වෙනනම් පිහිටක් නැහැ, වෙනනම් සාන්තියක් නැහැ. හැම තැනම අපි මුලා වෙන එකම තමයි තියෙන්නේ. හැම තැනම ගැට ගැහෙන එක, හැම තැනම කොටු වෙන එකයි තියෙන්නේ. සමහර අය අපි හිතමුකෝ, ඔන්න සමහර අයට විශ්ව ශක්තිය එනවා. විශ්ව ශක්තිය ඇවිල්ලා යාළ ලෙඩ සුව කරනවා, ශාස්ත්‍ර කියනවා, එක එකව කියනවා. ඇත්තටම මේ මිනිස්සු වර්ගයාට යහපතක් කරනවා. අපි හිතන්නකෝ ලෙඩ සුව කරනවා කියන මිනිස්සුන්ට යහපතන්නේ පිනක්නේ. නමුත් ඒ කෙනාට ඒ ලෙඩ සුව කරන්න ශක්තිය ආවේ කොහොමද? ඒකට ඔහුට බලය දෙන්නේ කවුද? ඔහුගේ පිටිපස්සේ කවුද ඉන්නේ? එතකොට මොහුගේ මරණයෙන් මත්තේ මොහු කොහෙද යන්නේ? ඔහු තවත් කෙනෙක්ගේ දාසයෙක් වෙනවද කියන ප්‍රශ්නේ පිටිපස්සේ තියෙනවා. දැන් සමහර අයට යමං දෙයක් වෙන්න කලින් හීනෙන් පේනවා. එතකොට යම් දෙයක් වෙන්න කලින් ඔහුට හීනෙන් පේන්න ඔහු තුල වැඩ කරන බලවේගය මොකද්ද? ශක්තිය මොකද්ද? ඔහුට ඒක පෙන්වන්නේ කවුද? ඒ පිටිපස්සේ තිරෙන් පිටිපස්සේ ඉන්නේ කවුද? ඔහු මොහොත් එක තියෙන සම්බන්ධය මොකද්ද? ඇයි මොහු පිටිපස්සේ වැටිලා ඉන්නේ? ඔහු මරණයෙන් මත්තේ කොහෙද යන්නේ? ඔහුගේ දාසියෙක් වෙයිද? ඔන්න ඔය ප්‍රශ්න ටික තියෙනවා. ඒ නිසා මේ විශ්වයෙන් උපකාරයක් ගන්න ගියත් ප්‍රශ්නයක් තියෙනවා පින්වත්නි. ප්‍රශ්නයක් තියෙනවා. අපි තවක් කෙනෙක්ගෙන් පිහිටක් ගන්න යනවා. අපි උදාහරණයක් ගත්තොත් අපි පූජාවක් තියලා මොකක් හරි තියලා අපි පිහිටක් ඉල්ලනවා මේ ලෝකේ යම් බලවේගයකින්. ඇත්තමකින් අපිට පිහිට ලැබෙනවා. එතකොට මේ පිහිට ලැබුණාට පස්සේ ඒ පිහිට අපිට පිහිට සලසවපු කෙනාට අපි පූජාවක් වට්ටියක් තියලා ප්‍රමාණවත්ද? අපි ඒ ණයෙන් නිදහස් වෙනවද? එහෙම නැත්නම් අපි මරණයෙන් මත්තේ ඔහුගේ දාසයෙක් වෙයිද? අපිට ලැබිච්ච උපකාරයේ පළතුරු වට්ටියකට සින්න කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. මේ ලෝකේ තවත් කෙනෙකුට උදව් කරනවා නම්, උපකාර කරනවා නම් අනුකම්පාවෙන්, ප්‍රතිඋපකාර නැතුව, තමාව බැඳෙන්නේ නැතුව, තමා ළඟට ග්‍රහණය කරගන්න නැතුව මේ ලෝක සත්වයාට අනුකම්පාවෙන්ම පිහිට සලසනවා නම් එකම එක්කෙනයි පහළ වෙන්නේ, ලෝතුරා තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. බුදුරජාණන් වහන්සේගේ පිහිටේ වහල් බව නැහැ. බුදුරජාණන් වහන්සේගේ පිහිටේ ග්‍රහණය වීම නැහැ. බුදුරජාණන් වහන්සේගේ පිහිටේ බන්ධනය නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකෙට අනුකම්පාවෙන්මයි. බුදුරජාණන් වහන්සේ එකයි වදාළේ, පින්වත් මහණෙනි, මා ඔබට ධර්මයේ දේශනා කරන්නේ මට ප්‍රණීත දන් වේලක් ලැබේවා කියන අදහසින්ද කියලා ඇහුවා. මා ඔබට ධර්මයේ දේශනා කරන්නේ මට හොඳ සිවුරක් ලැබේවා කියන අදහසින්ද? මා ඔබට ධර්මයේ දේශනා කරන්නේ මට හොඳ කුටියක් ලැබේවා කියන අදහසින්ද? මම ඔබට ධර්මයේ දේශනා කරන්නේ අසනීපයකට හොඳ බෙහෙත් ටිකක් මට ලැබේවා කියන අදහසින්ද? මා ඔබට ධර්මයේ දේශනා කරන්නේ මාගේ කීර්ති නාමයේ ලෝකේ පැතිරේවා කියන අදහසින්ද? මා ඔබට ධර්මයේ දේශනා කරන්නේ හරි ලස්සනට විස්තර කිව්වා කියන ප්‍රශංසාව අහන්නද කියලා ඇහුවා. ස්වාමීනි, එහෙම නෙවෙයි. එහෙනම් පින්වත් මහණෙනි, ඔබට හිතෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කුමක් පිණිස ධර්මයේ දේශනා කරනවද කියලා? අනුකම්පකෝ භගවා අනුකම්පං උපාදාය ධම්මං දේසේති. භාග්‍යතුන් වහන්සේ මේ ලෝක සත්වයා කෙරෙහි බොහෝ අනුකම්පාවෙන් යුක්තයි. අනුකම්පාව උපදවාගෙනමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. ඒ නිසා පින්වතුනි, මේ ලෝකේ වැසිලා තියෙන, ගැට ගැහිලා තියෙන, බැඳිලා තියෙන අපේ මේ ඉන්න තැන, එතනම අපිට විශ්වාසයේ තමයි පින්වත්නි ඕනකම තියෙන්නේ. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනේ ගැන තියෙන අපිට විශ්වාසය. මොකද මුව මේ තනකොළ කොරටුවේ දැන් අපි ඉන්නේ. තනකොළ කකා ඉන්නේ. අපිට මුවයක්ද පේන්නේ නැහැ. කොහෙ ඉන්නවද දන්නේ නැහැ. දැන් මේකේ තියෙන මෙහෙම ප්‍රශ්නයක්. දැන් අර මොසපත් නොවන මුවා වැද්දාට අල්ලන්න බැරි මෝ කොහින් එනවද කොහින් යනවද කියලා මුව වැද්දට හොයාගන්න බෑන්. ඉකැන් රහතන් වහන්සේලාගේ හැසිරීම, රහතන් වහන්සේලාගේ සිතිවිලි, රහතන් වහන්සේලාගේ ජීවිත මාරයට හොයාගන්න බෑ. ඒ වුණාට ඔන්න ඔය වගේම අනිත් පැත්ත තමයි, රහත් නොවනතා මේ ධර්මය අවබෝධ නොකරනතා මාරයාගේ ඉන්නේ කොහෙද, කොතනද වැඩ කරන්නේ කොහෙද කියලා අපිට හොයාගන්න බෑ. බලන්නකො ප්‍රශ්නේ, කොහින් එනවද, කොහින් උගුල දැම්මද, කොහින් වැටුණද අපිට හොයාගන්න නැහැ. එතකොට අපිට විශ්වාසය තියෙන්න ඕනේ අපිට මේක කියන කෙනා ගැන. බුදුරජාන් වහන්සේ අපිට දේශනා කළේ, ඒතර බුදුරජාන් වහන්සේ වදාළ දේ සත්‍යයක් කියලා. මේ කියන්නේ කණ්ඩ බොණ්ඩ අඳින්න පළඳින්න ඉපා කියලා නෙවෙයි. නමුත් අපි වැටිලා ඉන්න අමාරුව තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ මුළු හදවතින්ම සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝරත්නයේ සරණ යන්න, තුනුරුවන්ට වරදක් අඩුපාඩුවක් දෝෂයක් වෙන්න දෙන්න එපා. ඒ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ ලෝකේ උතුම් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා සර්වඥන් වහන්සේගේ. ඒ ධාතුන් වහන්සේලාට බුදු කෙනෙක් සේ උපස්ථාන කරන්න, වඳින්න පුදන්න. ධාතු සෑයවල් තැන් තැන් වල ඉදි වෙලා තිබෙනවා. ඒ සෑමලුවල වල්ලි වණ්ඩ දෙන්න එපා. බෝමලු වල බෝපත් වැටිලා ඒ බෝමලු හැඩි වෙන්න දෙන්න එපා. ඒව පිරිසිදු කරන්න, වඳින්න පුදන්න, සත්කාර කරන්න. එතකොට අහක බලාගෙන යන්න එපා. තමන්ගේ ගෙදර ලස්සනට පිරිසිදුව තියාගෙන, මල්ව අවල පිරිසිදුව තියාගෙන, තමන්ගේ පන්සලේ සෑමලුව බෝමලුව හැඩි වෙලා තියෙනවා දකින්න කැමති වෙන්න එපා. ඒක ඔබට හොඳ නෑ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උපස්ථාන කරන්න, ධර්මයේ වෙනුවෙන් උපස්ථාන කරන්න, රහතන් වහන්සේලා වෙනුවෙන් උපස්ථාන කරන්න. මේ බුද්ධ ශාසනයේ අවසාන යුගයේ නිසා ඉදිවෙන ධාතු සෑයවල් හොය හොයා ගිහිල්ලා ඒ ධාතු සෑයවල් වලට වත්පිළිවෙත් කරන්න, තමන්ගේ අතින් ගඩොල් තියන්න. ඒ වගේම මේ ජීවිතේ මෝරවන්නේ බණපදයකින්, සෑම දවසකම බණපදයක් අහන්න, ජීවිතේ අඩුපාඩු එකින් එක අඩු කරගෙන මේ බුද්ධ ශාසනය පිහිට ගන්න අවංකවම උත්සාහයක් කරන්න. ඒ අවංකවම උත්සාහය යම් දවසක ඔබට ශාස්ත්‍රුන් වහන්සේ මුණගස්සවනවා. අවංක උත්සාහය. දැන් බලන්න අපි කොටු වෙලා ඉන්න කොටුවිල්ල. සමහර අය මේක අතහැරලා ගිහිල්ලත් ආපහු වැටෙනවනේ පංචකාමයට. බුදුරු නැති කාලේ හිමාලයේ තපස් රකින්ද යන අය ලුණු ඇඹුල් හොයාගෙන ආපහු නගරයට ඇවිල්ලා ආය කොහේ හරි ස්ත්‍රියකට පටලැවිලා ආයම් මේ පරණ තැනටම වැටෙන කතාව බහල් නැද්ද? ඒ වගේ අද කාලේ වුණත් මේ ගෙවල් දොරවල් ගිනි ගෙවල් කියලා පැවිදි වෙලා කාලයක් යනකොට ඔක්කොම දමලා ගහලා ආපහු ගිහිල්ලා අර කාම ලෝකෙම බදාගන්න ජීවිත නැද්ද? ඉතින් මේක තමයි සංසාරේ බුදුරජාන් වහන්සේ වදාලා මෙහෙම එකක් වෙනවා කියලා. එතකොට අද කාලේ කවුරු හරි සිවුරු ඇරියා කියලා, එහෙම නැත්තන් ඔපනත් කමක් කළා කියලා ඒකේ ඇති අරුමයක් නැහැ. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා එහෙම වෙන්න පුළුවන් කියලා. ඉතාමත් සුළු පිරිසයි සංසාර දුකෙන් නිදහස් වෙන්නේ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ වදාලා අතිශයින් සුළු පිරිසක් තමයි ගොඩබිමේ උපදින්නේ, බොහෝ පිරිසක් ජලයේ උපදින්නේ. ගොඩබිමෙන් ඉපදෙන පිරිසකින් ඉතාම සුළු පිරිසක් තමයි මිනිස් වෙන්නේ, අනිත් අය නොමිනිස් වෙනවා. ඒ කියන්නේ තිරිසං ආදි සත්වයෝ. ඒ මිනිසුන්ගේ මුත් ඉතාම සුළු පිරිසක් තමයි මධ්‍යම ජනපදයේ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාවෝ ගැවසෙන තැනක උපදින්නේ, බොහෝ පිරිසක් මිලේච්ඡ ජනපදවල උපදින්නේ. ඒ මධ්‍යම ජනපදයේ ඉන්න අයට බුදුරජාණන් වහන්සේ නම දිවමන් ඇසින් දකින්න ලැබෙනවා නම් ඒ ඉතාම සුළු පිරිසකට, බොහෝ පිරිසකට දකින්න ලැබෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඇත්තටම ඇසින් දකිනවා නම් අවුරුදු 45යිනි දකින්න තිබ්බේ. දැන් අවුරුදු 2600ක් දකින්න නෑනේ. 2600ක් එක බලනකොට අවුරුදු 45 කියන්නේ ඉතින් කොච්චර චූටි කාලයක්ද? ඒ අවුරුදු 45ෙත් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ඉන්නේ නැතු කරක් කරපු අය කොච්චර ඉන්නවද? ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ දකින්න ලැබුණත් බණපදයක් අහන්න ලැබෙන්නේ සුළු පිරිසකට. බණපද අහන්න ලැබුණා කියන බණ තේරෙන්නේ සුළු පිරිසකට. ඊට පස්සේ බණ තේරුණත් ඒක පිළිපදින්න ලැබෙන්නේ ඉතාම සුළු පිරිසකට. බණ පිළිපැද්දත් අවබෝධ කරන්නේ සුළු පිරිසකට. එතකොට බලාගෙන බලාගෙන බේරිලා බේරිලා බේරිලා යනකොට මාර්ගඵල ලබනවා කියන එක කුයි තරම් අත ලොස්සකටද ලැබෙන්නේ. මේවට බේරිලා බේරිලා එනවා කියන එක ලේසිද? ගිවල් දොරවල් නම් මිනිසුන්ට අනිත් අය හදනවා බල බලා ඉඳලා හදන්න පුළුවන්නේ. නැත්නම් කම්පැනි එකට දෙන්න පුළුවන්නේ අපිට හදලා දෙන්න ගියේ කියලා. යාන වාහන අපිට සල්ලි දීලා ගන්න පුළුවන්නේ. ආධ්‍යාත්මික දියුණුව තවත් කෙනෙකුට පවරන්න බෑනේ මේක හදලා දෙන්න කියලා. තවත් කෙනෙක්ගෙන් සපෝට් එකක් ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ ගැන තියෙන විශ්වාසයෙන්මයි, ධර්මයේ ගැන තියෙන විශ්වාසයෙන්මයි, පිරිසිදු බුද්ධ වචනේ කියලා දෙන සංගරුවන් වහන්සේලා ගැන තියෙන විශ්වාසයේ ආශ්‍රය නිස්සේ නිසාමයි පිහිටක් ලැබෙනවා නම්, තුනුරුවන්ගෙන් ලැබෙන පිහිට හැර කිසිම ආයතනයකින් කිසිම දෙයකින් බාහිරකින් ආයු උපකාරයක් ගන්න බෑ සත්පුරුෂයාගෙන් හැර. අනිත් ඒවා අපිට කරගන්න පුළුවන්නේ සල්ලි වලින් කරගන්න පුළුවන්නේ, ඊළඟට උද්ඝෝෂණ කරවල කරගන්න පුළුවන්නේ. නමුත් මේ ආධ්‍යාත්මික දියුණුව කියන එක එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ම මේකේ පිහිටක් පිළිසරණක් ගන්න ඕන කියන කල්පනාව ඇති කරගන්න. පරම්පරා පිටින් පවුල් පිටින් අපිට මේක කරගන්න බෑ. ඒ නිසා අම්මා තාත්තා ඥාතීන් ඔක්කොම ටික මේ විදිහට ගන්න ඕන කියලා නෑ. ඉස්සෙල්ලා අනුන් හදන්න කලින් තමන් හදන එක හදාගන්න එක තමයි වටිනම දේ. බාහිරට යම්කිසි බණපදයක් කිව්වත් උපකාරයක් කළත් ඒක තමන්ගේ ගමන් මාර්ගයට උපකාරයක් පිණිස කරන්න ඕන. තමන්ගේ ගමන් මාර්ගයට උපකාරයක් පිණිස. එනිසා මේ කරුණු කාරණා තේරුම් ගන්න, හොඳට තේරුම් ගන්න, මේ පංචකාමය නම් අපිට යහපත පිණිස නම් නිවේයි පහළ වෙලා තියෙන්නේ. මේ දියුණු වෙන තාක්ෂණය නම් අපේ යහපත පිණිස නම් නෙවෙයි පහළ වෙලා තියෙන්නේ. තනකොළටුවේ නිල් තනකොළ බෝ කරන වගා කරන මෝ වැද්දාට මේ තනකොළ කාලා මේ මෝ නිදුක් වේවා, නිරෝගී වේවා, පැහැපත් වේවා, දිගාසිරි ලබත්වා, සැපේටපත් වේවා කියලා ඇඟීමක් නැහැ. ඔහුට තියෙන්නේ මේවා කාලා මොසපත් වෙලා මොම් මේකේ ලගිනවා නම් මට ගොදුරු කරගන්න පුළුවන් කියන හැඟීම විතරයි. ඒ වගේ දියුණු වෙන තාක්ෂණේ, ඒ වගේ මේ නේන ප්‍රණීත ප්‍රණීත පංචකාම සම්පatti වලින් මේ ලෝකේ සංසාරේ යම් කිසි කෙනෙක් මෙහෙවන සත්වයක් ඉන්නවා නම්, යම් කිසි බලවේගයක් තියෙනවා නම්, ඉපදෙමින් මැරෙමින් යන සංසාරයට ඇදලා දැමීම මිසක්ක දුකින් නිදහස් කරවීම නම් කිසිම අදහසක් නැහැ මේ තාක්ෂණේ තුල, මේ පංචකාමයන් තුල. නිසා තමන් තේරුම් අරන් හිතන්න සමහර අයට ලෝකයක් නැහැනේ තාක්ෂණිය අර ප්‍රණීත පාපි හොඳට කා ලැබී නැඳලා අපි මෙහෙම ඉන්නවා කියලා ලෝකයක් නැහැ. එතනින් එහාට හිතන්නෙම නැහැ. මේවා පහළ වුණේ යහපත පිණිස නෙවෙයි කියන මේ ලෝකේ පංචකාමයට මොසපත් වීම, ඒකට පහළ වුණේ කියනවටත් වැඩිය පංචකාමයේ මොසපත් වීම. දැන් අර එකමෝරයක් ඇවිල්ලා කාලා බීලා යනවනේ හොයාගන්නවත් බැරි වෙන. ඉතින් රහතන් වහන්සේලාත් පින්නපාතේ දෙනවනේ, සිවුරු පිරිකර පාවිච්චි කරනවනේ, මිනිස්සු හදන කුටි සෙනසුන් වල වාසය කරනවනේ. වාසය කළාට මොසපත් වෙන්නේ, ප්‍රමාද වෙන්නේ, ප්‍රතිවීක්ෂාවෙන් ඒව ගන්නෙ. ඉතින් ඒ නිසා හුවෙන්නේ සක අපි කන්නේ මොකටද, අඳින්නේ මොකටද, පළඳින්නේ මොකටද, මේ මට සෑහෙනවද, ප්‍රමාණවත්ද, කිඳමන්ද කියලා මිනිස්සු විමසනවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවනේ. දැන් ඉතින් කොහොම හරි අවසානයට කියවුනේ මෙන්න මේ වාගේ කොටුවිල්ලකට අපි කොටු වෙලා ඉන්නවා. පැන ගන්න නම් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාවෙන්, ධර්මයේ ගැන තියෙන ශ්‍රද්ධාවෙන්, සංඝරත්නය ගැන තියෙන ශ්‍රද්ධාවෙන්, තුනුරුවන් පිළිසරණ කරගෙන මේ ඇසෙනා බණපද නිතර නුවණින් විමසලා ගෞතම බුද්ධ ශාසනය පිහිට ගන්න අදහසින් යම් ප්‍රතිපදාවක උත්සාහයක මහන්සියකේ දෙනවා නම් ඔබට යම් දවසක පිහිටක් පිළිසරණක් සැලසෙනවාමයි. ඒ සඳහා ඔබට භාග්‍ය ලැබේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා.